ඔක්කොට රෝගීන්ගේ එක්තර අවස්ථාවක් පත් වුණාම මේ රෝගී තත්ත්වයේදී රුධිරයේ තියෙන විවිධ වූ රසායනික සංයෝග ඉවත් කරන්න ඕන. ඒක රුධිර පෙරණයක් තමයි කරන්නේ. ඒ සඳහා භාවිතා කරන ලවණ සාන්ද්‍රණයක් තියෙනවා. ඒ ලවණ සාන්ද්‍රණය භාවිතා කිරීම තමයි රුධිර පෙරණය සිද්ධ වෙන්නේ. මේකට කියන්නේ ඇත්තටම ඩයාලිසිස් සොලියුෂන් කියලා. ඉතින් මේ ලවණ සාන්ද්‍රණය ආනයනය කරලා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකට මුදලක් වැය වෙනවා. අපිට පුළුවන් මේක ඇත්තටම රට තුළ නිෂ්පාදනය කරන්න. අපි ඒක දැන් නිෂ්පාදනය කළා පෙරදිනිය මුලික රෝහලේ අත්දැකීම් කරලා තියෙනවා. ඉතින් ඒක සාර්ථකයි. ඉතින් අපේ ඊළඟ පියවර හැටියට මේ සාන්ද්‍රණය අපේ රට තුළ නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා බලන එක තමයි. ඊට පස්සේ අපිට පුළුවන් නිෂ්පාදනය කරලා මේක රෝහල් වලට ලබා දෙන්න.